ආනාපානසති භාවනා යෝගිය මේ භාවනාව තුළින් සියල්ල අත්හරින්නේ කොහොමද කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද කියන එක සසරේ අපට තියෙන ලොකුම ප්‍රශ්නයත් අත්හැරීම සංසාරේ පුරුදු නොකරපු දෙයක් අත්හැරීම අපගේ ජීවිතේ මේ අත්හැරීමේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ ක්‍රමවේදය තමයි අද දින අපගේ සාකච්ඡාවට භාජනය කරන්නේ අත්තරීම කියලා කියන්නේ දානයක් අත්තරීම කියලා කියන්නේ ඉවර කිරීමක් අත්තරීම කියලා කියන්නේ නිමාවක් කියලා අපි නානක් ප්‍රකාර මාත්‍රකාවලින් අපි විවිධ වූ ධර්ම දේශනා සාකච්ඡා මේ වෙනකොටත් සිදු කරලා අමාරයි. අද මේ කාරණා ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සරල කාරණා බොහෝමයක් අද අපි දන්නවා. නමුත් මේ අත්තරීම පිළිබඳව අපි ගැඹුරු දෙයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපගේ ආර්ය ජීවිතය සම්පූර්ණ කර ගැනීමට මේ සංසාරයේ කෙලවර කර ගැනීමට අවශ්‍ය අත්හැරීමක් මේ ලෝකේ තියෙනවා. ඒ අත්හැරීම අපි කාටවත් අවුලලා නැහැ. අපි දන්නේ නැහැ මේ ලෝකේ ආර්ය පුත්‍රයෙක් අත්හරින්නේ කොහොමද කියලා. දානයක් කිව්වාම අපි දන්නවා ඒ දානය තමයි මේ අත්හැරීම කියලා අපි හැමතැනම දන් දෙවි ඇවිදිනවා. වේලාම බ්‍රාහ්මණයා තරම් දන් දීප කෙනෙක් මේ ලෝකේ අපි කවදාවත් දැකලා නැහැ. එනම් කොසල් රාජ්‍යරෝ දීපු අසද්දෘශ දාහණය ගැන අපි හාලා තියෙනවා. එනම් අදටත් මේ වර්තමානයේ අපි දන් දෙමින් පවතිනවා. හැබැයි කිසිම කෙනෙකුගේ දාන පාරමිතාව සම්පූර්ණ වෙලා නැහැ. දන් දීමේ බලාපොරොත්තුව තමන් තුළ තියෙන තාක්කල් දාන අදහස තියෙන තාක්කල් මේ දාණය පරිපූර්ණ වෙන්නේ නැහැ. එනම් රාත්‍රෙන්ට මේ දස පාරමිතාව පරිපූර්ණ වෙන්න ඕනේ. හැම කෙනාම ඝාතනය කරලා ඇඟිලි කප කප කරේ වෙලාගෙන හිටපු අඟුලිමාල දීපු දාහනේ මොනවද? කිසිම දාහනයක් නැහැ. තමන්ගේ දරුවාගේ ජීවිතය තමන්ට නැවත ලබා ගැනීමේ අදහසින් අබහැට හොය හොයා ඇවිද්ද පටාචාරි දීපු දාහනේ මොනවද? මොකවත් නැතුව දරකෝටු වෙලාගෙන භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා රාත්‍රිච්ච දාරුකීරිය දීපු දාහනේ මොනවද කියලා බලනකොට ඒ උත්තම වහන්සේලා ඒ ආර්ය කුල පුත්‍රයෝ මේ ලෝකයේ කිසිම තැනක දන් දීපු බවක් අපට පේන්නේ නැහැ. කර්ණ ධර්මයක් ඒගොල්ලෝ කරලා තියෙන්නේ අනවශ්‍ය වැඩ. එහෙනම් එක පාර්ත මේ දාන පාරමිතාව සම්පූර්ණ කළා. වීර්ය පාරමිතාව සම්පූර්ණ කළා. නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළා. මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කළා. භාවනා සීල සමාධි ප්‍රඥා පාරමිතාවන් සම්පූර්ණ කළා. එනම් මේ පාරමිතාවන් පරිපූර්ණ වෙන්න ඒගොල්ලෝ කොහොමද මේ කටයුතු වල නිරත වුණේ කියන එක තමයි දැන් අපට තියෙන ප්‍රශ්නය. එනම් අපට තේරෙන්නේ නැති අදිරාසක් මේක පවතිනවා. අපිට පේන දේ නෙමෙයි මේ පවතින්නේ. නොපෙනෙන දෙයක් පේනවා. එනම් ආස්වාස වෙන බව දැනගෙන 100යි සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100යි සිටින මේ උත්තමයා තේරුම් ගන්නවා මේ දාණය දුන්නට අත්හැරෙන්නේ නැහැ. දන් දෙන්න දෙන්න ප්‍රශ්නේ වැඩි වෙනවා. ඇයි ආවල් ඥාතියට පින් ලැබෙන්න ඕනේ? ආවල් දරුවාට පින් ලැබෙන්න ඕනේ. අපේ පන් දිනේට දානයක් දුන්නාම එදාට අපට ආශිර්වාද ලැබෙන්න ඕනේ. එහෙනම් බලාපොරොත්තු ඇතුව දන් දුන්නාම ඒක අත්හැරීමක් වෙන්නේ කොහමද? එහෙනම් මේ අත්හැරීම කියලා කියන්නේ දාණයට සීමා කරපු එකක් නෙමෙයි. මේක එතනින් ඔබට ගිය එකක්. අපි මේ දාණයට නිර්වචනය කරන්න වචනයක් නැති නිසා මේ දානීය නිර්වචනය කරන්න වඩා පාසු නිසා අපි මේ අත්තරීම කියන වචනේ භාවිතා කරනවා. හැබැයි දානීය නෙමෙයි අත්තරීම කියලා කියන්නේ. අත්තරීම කියන්නේ මහා ගැඹුරු ධර්මතාවයක්. බෝධිසත්වරු අවබෝධ කරගන්නා වූ ධර්මතාවයක්. තපස්වරුන්ට විතරක් ආර්ය ජාතියේ කුල පුත්‍රයන්ට විතරක් ස්පර්ශ වෙන ධර්මතාවයක්. එහෙනම් අද අපගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් අපගේ ජීවිතයේ උත්තරීතරම කුසලයේ පරිසන්දුන අවස්ථාව. එනම් මේ අත්තරීම කියන ධර්මතාවය, අත්තරීම කියන පාරමිතාව අපගේ ජීවිතවල සෑම අවස්ථාවක්ම සම්බන්ධ වෙලා තියෙනවා. ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න ආර්ය පුත්‍රයා කල්පනා කරනවා අනේ මගේ හඟවා ගන්න මට එක සිවුරයි තියෙන්නේ. ඉඳ මං ඉල්ලා ගන්න විසි කරන ඉඳුල් ටිකක් අවුලා ගන්න මට පාත්‍රයක් තියෙනවා. වෙන මොකවත් මට නැහැ. ගයේ පීට විතරයි මට තියෙන්නේ සෙවණට. මට ආරක්ෂාවට මගේ නිවසට කුටියට මේ හැමදේම කා විතරමයි. එනං ආසනය මගේ මාපොළව. එනං විශාල පාපුඩුවක් මට ලැබිලා මට ආසනය සැතපෙන්න. එනං මේ විදිහට කල්පනා කරන කෙනා කල්පනා කරනවා කුසල් පින් ගොඩාක් කරගන්න මං කැමති, දන් දෙන්න මං කැමති, පින් සිද්ධ කරන්න මං කැමති. හැබැයි පින් කරන්න කැමති වෙන්නේ පින් බලාපොරොත්තු වෙන්නේ නේද? කුසල් කරන්නේ කුසල් බලාපොරොත්තු වෙන්නේ නේද? බලාපොරොත්තුවක් ගැතුව දන් දුන්නාම ඒක කොහොමද දානයක් වෙන්නේ? ඒක නේද මේ ලෝකේ තියෙන ලොකුම ඝනදෙනුව, මොළාව, මායාව, රැවටිල්ල. අපි දන්නවා අද අපි මුදල් නිසා විශාල මුලාවකටපත් වෙලා තියෙනවා. එහෙනම් මුදල් නැති කාලේ අපි මොනවද කළේ? පොල් ගෙඩි පාක් දුන්නා, ආල් කිලෝ පාක් ගත්තා, ආල් කිලෝ පාක් දුන්නා, මිරිස් කිලෝ පාක් ගත්තා. එහෙනම් මේක බාණ්ඩ වමාරු කාලේදී අපිට හොඳට අත්දැකීම් තියෙන හැටි. අපි මේ වමාරුවෙන් තමයි අවශ්‍යතාවයන් සපුරා ගත්තේ. අද අපට අවශ්‍යතාවයක් තියෙනවා, පින්වල අවශ්‍යතාවයක්. ඒ නිසා ව්‍යංජන 10ක් විතර අදලා කැවිලි පෙවිලි ටිකක් අදලා බත් ටිකක් උයලා මේ ටික දීලා අපි කියන අපට පින් අවශ්‍යතාවයක් තියෙනවා. අපි ළඟ පින් නැහැ, ඕගොල්ලෝ ළඟ තියෙනවා. මේ ටික ඕගොල්ලෝ අරගෙන අපට පින් ටික දෙන්න කියලා උවමාරුවක් කරගන්නවා. තවත් කට්ටියක් ඇවිල්ලා කියන අපට කුසල් ටිකක් මදි. එහෙනම් මේ පිළිකරේ ගන්න, මේ දත් බෙහෙත් ටික ගන්න, මේ සබන් ටික ගන්න, දත් බුරුස සිද්ධාලේප ටික ගන්න, අපට කුසල් ටික දෙන්න. එහෙනම් ඒගොල්ලෝ බඩමුට්ටු දීලා කුසල් අරගෙන යනවා. මේගොල්ලෝ බඩමුට්ටු ටිකක් දීලා පින් අරගෙන යනවා. මේ කණ්ඩායම් දෙකම ගන්දෙනුවක් නේද කරන්නේ? කෝ මෙතන දානය කියලා කියන්නේ දන් දුන්නා ඉවර කළා. එහෙනම් දුන්නේ නැහැ කවුරුත්. තවත් එකකට උවමාරු කරගෙන ගියා. එහෙනම් දෙන්න පුළුවන් නම් විතරක් ඒක දෙන්න ඕනේ. ඒක දානය කියනවා. දෙන්න බැරි නම් ඒක නොදෙන්න ඕනේ. නැත්නම් ඒක අදින්නා දානය වෙනවා. එනං අපි යම් කිසි කෙනෙකුට යම් බලාපොරොත්තුවක් ඇතුව දන් දුන්නාම ඒ දාණය තමයි අපට මාරයා වෙන්නේ. ඇයි අපි බලාපොරොත්තුත් එක්ක දුන්නාම අපිට ඒක කර්මයක් වෙලා ඒ කර්මයේ නැවත උත්පත්තියක් වෙනවා. අද මේ ලෝකේ කුසල් පින් බලාපොරොත්තුෙන් දන් දෙන පින්වතුන් කල්පනා කරන්නේ නැහැ. කුසල් පින් ගොඩාක් එකතු කරුවාම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අකුසල පව් ගොඩාක් එකතු කරාම සතර අපායේ ප්‍රේත භූත ලෝකවල මනුලෝකවල ඉපදෙනවා. එනං කුසල් පින් තිබුණාමත් ඉපදෙනවා, අකුසල් පව් තිබුණාමත් ඉපදෙනවා. එනං ඉපදෙන්න මොකටද දන් දෙන්නේ? උත්පත්තිය බලාපොරොත්තුෙන් මොකටද දන් දෙන්නේ? කොයිදෝ මැරිච්ච මිනිස්සෙකුට පින් දෙන්න, ඒ මිනිස්සා සුගතිකාමි කරන්න, මේ ඇලීම බැඳීම නවත්තන්න, මේ සෙනෙහස පෝෂණය කරන්න දන් දුන්නාම ඒක දානයක් වෙන්නේ කොහමද? එනං මේ ආකාරයෙන් දානය පිළිබඳ নানা ප්‍රකාර ගැටලු වලට පත් වෙච්ච ඒ ආර්ය ශ්‍රාවකයා ඒ තාපසයා කල්පනා කරනවා මේ මිනිස්සු කරන දාහනේ හරියන්නේ නැහැ. මේ දාණයෙන් අපට වෙන් වෙන්න බෑ. එහෙනම් හැමදේම දන් දුන්න වේලාවම බ්‍රාහ්මණයා ඒ භවේ රාක්තුන්නේ නැහැ. එහෙනම් වේලාවම බ්‍රාහ්මණයා සිදුවත් කුමරු වෙනකම්ම නැවත නැවත ඉපදුනා. ඒ මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ පාරමී ධර්ම පුරලා සම්පූර්ණ කරගෙන එහෙනම් ගෞතම තථාගතයන් වහන්සේ වශයෙන් උන්වහන්සේ පිරිණිවුණා. එනම් මේ විදිහට අපි කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතවල තාම උත්පත්තිය පවතිනවා, දුකට හේතු පවතිනවා, සංසාරයේ නැවත නැවත භවගාමි ජීවිතයට අනන්ත අප්‍රමාණ හේතු සැකසෙනවා. එනම් මේ අත්හැරීම මොකද්ද කියලා එයා ප්‍රඥාවෙන් මේක බලනකොට ආස්වාස වෙන බව දැනගන්නවා, ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා. මේ චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට ඒ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා අරියටම හරි අත්තරීම තියන්නේ ලෝකෝත්තරව, ලෞකිකව අත්තරියොත් ඒක පෞසිද්ධ වෙනවා, ලෝකෝත්තරව අත්තරියොත් ඒක ඉවර වෙනවා, අත්තරෙනවා. එන අත්තරෙන්ද අත්තරිනවා මිසක් ආයි අල්ලා ගන්න අත්තරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් එයා කවදාවත් අත්තරින්නේ නැහැ. නැවත නැවත උත්පත්තියට හේතු හදා ගන්නවා. එනම් මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා ඇස කියලා ඉන්ද්‍රියක් තියෙනවා තමන්ට. මේ ඇස කියන ඉන්ද්‍රිය තුලින් මම රාගයෙන් බලනකොට, ලෝභයෙන් බලනකොට, ද්වේෂයෙන් බලනකොට, මෝහයෙන් බලනකොට බලන්න මම මේ ලෝකයේ ඕන තරම් අල්ලා ගන්නවා. අර දරුවා කාමයෙන් අල්ලා ගත්තා, මේ දරුවා ලෝභයෙන් අල්ලා ගත්තා, අර දරුවා ද්වේෂයෙන් අල්ලා ගත්තා, මේ නාම රූප මෝහයෙන් අල්ලා ගත්තා. එහෙනම් මගේ ජීවිත කාලය තුළ මගේ ඇස්වලින් මම මේ අල්ලා ගන්න ලෝභ දේශ මොහ රාග නේද කර්මවලට හේතු, ඉපදීමට හේතු, භවගාමි ජීවිතයට හේතු. එනම් මේ ආර්ය ශ්‍රාවකයා ඉගෙනවා, මම ව්‍යංජන දන් දුන්නාට මදි, මම ගෙවල් දොරවල් දන් දුන්නාට මදි, ඉදම් පූජා කළාට මදි, මේ ඉපදීමට හේතු ටික අත්හරින් නැත්නම් මම කවදාවත් මේ ලෝකේ සංසාර දුකෙන් එතර වෙන්නේ නැහැ. තමන්ගේ ඇස්වලට අවුවෙන හැම දෙයක්ම තමන් අත්හරිනවා. අත්හරිනවා කියලා කියන්නේ අපේ තියෙන දේ නේද අත්හරින්නේ. අර්ථය බලන්න අත්හරිනවා. තමන් සතු දේ අත්හරිනවා. අන් සතු දේවල් අත්හරින්න බෑ. එහෙනම් දානයක් දෙනකොට සංවිධානය කරලා හැමෝම එන්න, මෙතන දායක වෙන්න, හැමෝම සම්මාදම් වෙන්න කියලා විශාල පිරිසක් එකතු කරලා ඒ අයගේ පුද්ගලික වස්තු ටික මෙහෙම මෙහෙම ආයෝජනය කරන්න කියලා එකතු කරලා ඒ ඒක රාසි කරලා තමනුත් පොඩි කොටසක් දාලා එහෙම දන් දුන්නාම ඒක තමන්ගේ හතේ තියෙන එකක් නෙමෙයි, ඒක අත්හැරීමක් නෙමෙයි. අත්හරිනවා කියන්නේ අතේ තියෙන දේ දෙනවා කියන එක, අත්හැරීම. එහෙනම් මේ වචනවල තියෙන නිර්වචනයේ තුලින් අපි මේ ධර්මයේ ගවේෂණය කරලා බලනකොට එයාට තේරෙනවා මේ තමන් ළඟ තියෙන දේවල් අත්හැරීමක් ගැන මේ කතා කරන්නේ. තමන් ළඟ මොනවද තියෙන්නේ, තමන්ට තමනුත් නැත්තම් තමන් ළඟ තියෙන්නේ මොනවද කියලා බලනකොට පැහැදිලිව පේනවා ඉපදෙන්න හේතු තියෙනවා, ලෝභ දේශ මොහ රාග තියෙනවා, මේවා තමයි මං අල්ලාගෙන මේ සසරේ ඉන්නේ. අන්න ඒකයි මේ අත්හැරින්න කියන්නේ. එහෙනම් ඉඳන් දුන්නට මේක අත්හැරෙන්නේ නැහැ, ගෙවල් දුන්නට අත්හැරෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපි දරුවෝ 10ක් සසුන්ගත කළත් තමන් ලෝභ දේශ මොහෙන් ඉන්නවා නම්, තමන් ආනන්තරිය පාප කර්ම කරනවා නම් සතර වර්ගය තියා ඒ දරුවන්ගේ දෙමව්පියවත් නිවන් දකින්නේ නැහැ. එහෙනම් මේ අත්හැරීම කියලා කියන්නේ ඇසට ගෝචර වෙන, ඇසට පේන ලෝභ දේශ මොහ රාග කියන මේ අකුසල මූලයෝ අපිට අහුවෙනකොට ඒ දේවල් අත්හරින්න ඕනේ. රාගය කම්බුණා ඒක අත්හැරියා, ලෝභය කම්බුණා ඒක අත්හැරියා, ద్వේෂය කම්බුණා ඒක අත්හැරියා, මෝහය කම්බුණා ඒක අත්හැරියා. මේ විදිහට අපේ ඇස්වලට අවවෙන ඉපදීමට හේතු ටික අපි ක්‍රමක්‍රමයෙන් අත්හරින්න ඕනේ. ඒක ಗುಣධර්මයක් වශයෙන්, කමඨාණක් වශයෙන් පුරුදු කරන්න ඕනේ. නැවත මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා තවත් මොනවද මට අත්හරින්න තියෙන්නේ. ආමේ කනේ ප්‍රශ්නයක් තියෙනවා අත්හරින්න. අපට යම්කිසි කෙනෙක් බයිනවා නම්, නින්දා කරනවා නම්, අපහාස කරනවා නම්, වෛරය අපි අල්ලා ගන්නවා, පරිගැනීම අල්ලා ගන්නවා, අමනාපය අල්ලා ගන්නවා, දුක අල්ලා ගන්නවා. අන්න මේ අල්ලාගත් දේවල් අත්හරින්න ඕනේ. මේවා නිවනට සුදුසු නැහැ, මාර්ගයට සුදුසු නැහැ, ලබාපු මිනිසත් භවයේ මේ ආර්ය ජීවිතයට සුදුසු නැහැ. මේ දේවල් මම නොදැනුවත්ව අල්ලාගෙන පෝෂණය කරනවා, නඩත්තු කරනවා, වෛරයේ සරණ යනවා, මෝහයේ සරණ යනවා, පරිගැනීමේ සරණ යනවා, අපහාස නින්දාවේ සරණ යනවා. එහෙනම් මම තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක් නෙමෙයි, පරිගැනීම සිතේ තබාගෙන මේ පරිගැනීමේ සරණ යන කෙනෙක්. එහෙනම් මම දන්නේ නැතුව මගේ ජීවිතේ මම විනාශ කරගෙන මේ දේවල් අත්හරින්න ඕනේ. නැවත කෙනෙක් අපට ප්‍රශංසා කරනකොට, ගෞරව කරනකොට අපට මාන්නයක් ඇති වෙනවා. අනේ තපස් ආන්දරෝ ගොඩාක් පින්වන්තයි, ගුණවන්තයි, මේ ආන්දරෝ ගොඩාක් සීලවන්තයි, බලන්න මේ වගේ උත්තමයකට දන් දෙනක අපි කොච්චර වාසනාවන්තද කියනකොට අපේ මුළු හැඟම ඉරිවැටිලා අපේගේ ඔළුව මත අයිස් කැටයක් තිබ්බා වාගේ මාන්නයෙන් මත් වෙලා, උඩඟුකමෙන් මත් වෙලා, ආහංකාරයෙන් මත් වෙලා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතයේ මොනතරම් මුලාවක් ඇති වුණාද, මාන්නයක් ඇති වුණාද. එහෙනම් මේ දේවල් අපි අල්ලා ගත්තා නේද? මුලාව අල්ලා ගත්තා, මාන්නය අල්ලා ගත්තා, ආහංකාරය අල්ලා ගත්තා, උඩඟුකම අල්ලා ගත්තා. මේ දේවල් අත්හරින්න ඕනේ. අල්ලා ගත්ත හැම දෙයක්ම අත්හැරලා ඉවර කරන්න ඕනේ. මේ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා මම කණෙන් අල්ලා ගත්ත දේවල් මං හද හිදලා අත්හරිනවා, ඇසෙන් අල්ලාගත්ත දේවල් මේ මොහොතේ ඉඳලාම අත්හරිනවා. එතකොට නැවත ඒ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා ගන්ධය කියලා ආයතනයක් පිනනවා, මේ ගන්ධයට සුවඳ ස්පර්ශ වෙනකොට මං හැලෙනවා. ගන්ධයෙන් ගඳ ස්පර්ශ වෙනකොට මම ගැටෙනවා. එනනම් මේ ගන්ධය කියලා කියන්නේ සුවඳ ගඳ දෙකම එකයි. එනනම් මේ සුවඳට මං කැමති, ගඳට අකමැති. යම්කිසි කෙනෙක් ගඳයි නම් එයාගෙන් මං ද්වේෂය ඇති කරගන්නවා. යම්කිසි කෙනෙක් සුවඳයි නම් එයාගෙන් ලෝභය ඇති කරගන්නවා. එනනම් මේක තුළින් මම ඇලි ඇලි ගැටි ගැටි දුක් විඳ විඳ යන භවයක් මං හදනවා. කර්ම ගොඩ නැගෙනවා. ලෝභ ද්වේෂ තියෙනවා නම් මේ ලෝකේ අපිට නිවන් දකින්න බෑ. එනනම් මේ ගන්ධය තුළින් ලෝභයයි ද්වේෂයයි අටගන්නවා. අන්න මේ අල්ලාගත්ත ලෝභ ද්වේෂ අත්තරින් ඕනේ. ඇලීම ගැටීම අත්තරින් ඕනේ. අන්න එයා තේරුම් ගන්නවා තමන්ගේ ආයතනය තුළ මේ අල්ලා ගැනීමක් පවතින බව. නැවත කල්පනා කරලා බලනවා තව මොනවද මට අත්තරින්ද තියෙන්නේ. තවත් කාරණාවක් තියෙනවා. ඒක තමයි මගේ මුඛය. මේ මුඛය තුළින් මං කතා කරන වචන මුසාවාද, සම්පප්පලාප, පිසුනා වාච, පරුසා වාච, මේ දේවල් මං අත්හරින්න ඕනේ. මම ඉස් වචන කතා කරනවා නම් මානව ජීවිතයට සුදුසු නෑ. මාගේ සාකච්ඡාවල කර්ම ඇති වෙනවා නම් ඒක මානව ජීවිතයට සුදුසු නෑ. මම කතා කරන දේවල් වලින් යම්කිසි කෙනෙක් අපහාසයට පත් වෙනවා නම් ඒක මානව ජීවිතයට සුදුසු නෑ. එහෙනම් මගේ ජීවිතයේ කිසිම කෙනෙකුට නිඳා කරන්න, විවේචනය කරන්න මට අවසර නෑ. ඒතුව මේ ලෝකයේ නිඳා ලැබිය යුත්තා තමන් මිසක් වෙන ලෝකයේ කවුරුත් නෑ. අපි යම්කිසි කෙනෙකුට කියනවා අසුවලා මගේ මාර්ගය වැරදුවා, අසුවලා මට කමටහන් දුන්නේ, අසුවලා මට විශාල නිඳාවක් කළා, මාගේ මාන ජීවිතයේ විශාල කාලයක් නාස්ති කළා, විනාශ කළා කියලා චෝදනා කරනකොට බ්‍රාහ්මණේ ගායට ඉඳගෙන ඒ තාපසයා hina වෙනවා. අනේ මේ වාගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ කියලා. එතකොට අපි ළඟට ගින් තාපසතුමනි මා කරපු ප්‍රසාදය මාගේ මිතුරාට ඇයි ඔබ වහන්සේ හිනාපෑවේ මට කියන්න කියනකොට ඇස්සරලා බලලා කියනවා බලන්න ඇයි අනුන්ගේ කමටාන් වලට මෙච්චර ලෝභ වෙන්නේ, අනුන්ගේ ධර්මයට මෙච්චර ලෝභ වෙන්නේ, මේ බඹයක් විතර උස තියෙන කමටාන ඇයි මේක තේරෙන්නේ නැද්ද, මේ බඹයක් විතර උස තියෙන මේ ධර්ම පුස්තකයේ පෙරලලා පිටුගාන කියවලා බැලුවේ නැද්ද, ඇයි අනු වඩපු කමටාන Tamanට දුන්නේ කියලා අනුන්ගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ, අනුන්ගේ දේවල් පතාගෙන අනුන්ගේ සරණ යන්නේ, තමන්ගේ සරණ නේද යන්න ඕනේ, තමන්ගේ අඩුව නේද යන්න ඕනේ. එහෙනම් තව කෙනෙක් මේ ලෝකයේ දුක් මාන්සියලා හොයාගත්ත ධර්මයක් එයා එයාගේ කැමැත්තට ඒක තියාගෙන ඉන්නවා. එයයි මාන්සියලා අවබෝධ කරගත්තේ ඒක එයා කැමැතිනම් විතරයි අපට දෙන්නේ. එයා දුන්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. හේතුව සාරා අසංකය කෝටි ප්‍රකෝටියක් අපි නෙමේ ලේ දන් දුන්නේ, අපි නෙමේ මස් දන් දුන්නේ, අපි නෙමේ ඇට දන් දුන්නේ, අපි නෙමේ මේ ලෝකයේ දුක් විඳේ. එනම් වෙස්සන්තර ජාතකයේ තථාගතයන් වහන්සේ භාර්යාව දරුව හැමදෙනාම පූජා කරලා උරපලලා අම්මට ලේ දීලා මේ ලෝකේ নানা ප්‍රකාර භවවල දුක් විඳපු ඇති අපි දන්නවා. එනම් තපස්වරයෙක් වශයෙන් ඉන්නකොට ඒ මහා බෝසතාණන් වහන්සේගේ අතපය අතරම කැපුවා. ඒත් වෛරය ඇතිකලේ නැහැ. ඒත් උන්වහන්සේ මෛත්‍රිය පෑවා. එනම් මේ තරම් මෛත්‍රියෙන් කන්තියෙන් පරිපූර්ණ වෙලා දුක් විඳලා අවබෝධ කරගත්තා වූ ධර්මය උන්වහන්සේ කැමතිනම් පමණයි අපට පූජා කරන්නේ. මේ තරම් දුක් විඳලා අවබෝධ කරපු ධර්මය අපට දෙන්න ඕනේ. අපිට මේක අයිති. උන්වහන්සේ කොහොමටවත් මේක අංගගෙන ඉන්න බෑ. ඒ මංගගෙන වැරදි කියලා චෝදනා කරනවා නම් අපි තරම් මේ ලෝකේ නිඳිත මිනිසෙක් තවත් නැහැ. එහෙනම් අසුවලා අපට කමටාන් දුන්නේ නැහැ, අසුවලා අපට භාවනා දුන්නේ නැහැ, අසුවලා අපට මාර්ගය කියලා දුන්නේ නැහැ කියලා කියනකොටම අර බ්‍රාහ්මණයා කියනවා ඒක තමයි මාර්ගය. එහෙනම් යම්කිසි කෙනෙක් මාර්ගය කියලා දුන්නේ නැත්නම් කියලා දුන්නේ නැති මාර්ගය මොකද්ද කියලා අපි හොයන්න ඕනේ. ඒ මාර්ගය තුළ තියෙන අභිරහස් මොනවද කියලා හොයන්න ඕනේ. භාවනා දුන්නේ නැහැ කියලා හිතාගෙන අපි වාඩි වෙලා කල්පනා කරනවා භාවනා හද දුන්නේත් නැහැ, භාවනා එට දෙන්නෙත් නැහැ කියලා. අපේ ජීවිත කාලය තුලම අවුරුදු ගණනාවක් භාවනා දුන්නේ නැහැ, භාවනා දෙන්නේ නැහැ, භාවනා දෙන්නේ නැහැ කියලා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව නේද? 100ෙන් ඉන්න ඕනේ, එක අරමුණක ඉන්න ඕනේ. මට භාවනා දුන්නේ නැහැ කියන අරමුණේ අපි ඉන්නවා නම් ඒ අරමුණේ 100 පවතිනවා නම් සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව දැන් අපට ඒ භාවනාව දීලා නේද? එහෙනම් මාර්ගය දුන්නේ නැහැ කියලා කියන්නේ කොහමද? මේ දීලා තින්නේ මාර්ගය. භාවනා දුන්නේ නැහැ කියන්නේ කොහමද? මේ දීලා තින්නේ භාවනාවක්. එහෙනම් ඒ කුලපුත්‍රයා තමන් නොදැනුවත්ම අපට අවශ්‍ය හැම දෙයක්ම දීලා ඒක අවබෝධ කරගන්න ප්‍රඥාව අපට නැහැ. ඒක අවබෝධ කරගන්න අපට වීරිය නැහැ. ඒ නිසා අපට වාචිකව මෙල දීලා දුන්නේ නැහැ. ඒ කොළපත්‍ර අපේ කටට එබුවේ නැහැ. මේවා අපට කවල පොවල අපිව නඩත්තු කරුවේ නැහැ. බලන්න අපි මොනතරම් බොළඳ විදිහට කල්පනා කරලාද කියලා. එහෙනම් අපගේ ජීවිතවල අපි নানা ප්‍රකාර විදියට මිනිසුන්ට නිନ୍ଦා පාස කරනවා. ඒ නිନ୍ଦා පාස එකක්වත් කරන්න අපි සුදුසුකම් ලැබලා නැහැ. හේතුව අපට අයිතියක් නැහැ. ඒ බෝධිසත්වයෝ රාත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය පතන ඒ උත්තමයන් වහන්සේලා තම තමන්ගේ පාරමී ධර්ම තම තමන්ගේ අවබෝධය ඇටියට පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති තම තමන්ට තේරෙන දැනනවන තියෙන පමණට ඒගොල්ලේ බෝධිසත්ව පාරමිතාව පුරාගෙන යනවා. එහෙනම් මේ බෝධිසත්වයන්ගේ පාරමිතාවට ඇඟිල්ල දික් කරන්න අපට අයිතිය දුන්නේ කවුද? ඒ කිසිම කෙනෙකුට නිന്ദා පාස කරන්න බෑ. අපේ අඩුව අපි අදාගෙන නිවන් දකින්නවා මිසක්. එහෙනම් මේ විදියට අපි විවේචන අපාස නිന്ദා කරනකොට එයාට තේරෙනවා මං නිന്ദාව අල්ලා ගත්තා, අපාසව අල්ලා ගත්තා, එහෙනම් මේ සර වචන අල්ලා ගත්තා, ඉස් වචන අල්ලා ගත්තා, බොරු වචන අල්ලා ගත්තා. එහෙනම් අගෞරව මේ සියලුම අපාස නිന്ദිත දේවල් මගේ කටේ තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම මං අල්ලාගෙන මාව මං අපිරිසිදු කරනවා. මම මේ දේවල් අත්තරින්න ඕනේ කියලා එයා මේ කටේ තියෙන ප්‍රශ්න ඔක්කොම අත්තරිනවා. නැවත දන් වළඳනකොට එයාට ගොඩාක් ලුණු හැඹුල් වලින් රසවත් ආහාර පාන් හම්බෙනවා. බලන්න මේ රසයට අහුවෙනවා, මේ වටිනාකමට අහුවෙනවා, මේ ලෝභයට එයා අහුවෙනවා. අන්න එයා නැවත කල්පනා කරනවා, එහෙනම් මේකත් අහුවෙන අවස්ථා කියලා. ඒ අහුවෙච්ච අවස්ථා ටිකත් එයා අත්තරිනවා. නැවත කල්පනා කරනවා, ඇසේ අවුෙච්ච දේවල් මං අත්තරියා, කනේ තිබිච්ච දේවල් අත්තරියා, නාසයේ තිබිච්ච දේවල් අත්තරියා, දිවේ තිබිච්ච දේවල් අත්තරියා. දැන් මං නිදාස් කියලා බලනකොට කයේ ප්‍රශ්නයක් පේනවා, මේ පොට්ටබ්බේ කියන මේ ස්පර්ශය ප්‍රශ්නයක් පේනවා, එනම් ස්පර්ශ ප්‍රසාදයේ තැම්පතුවේ ප්‍රශ්නයක් පේනවා. ඒක තමයි සෙනෙහසෙන් ඇතිවෙන්නා වූ ඇඟුම් බර ඇඟින්. එනම් අපට දරුව මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා, මුළු හැඟේටම සෙනෙහස දැනෙනවා, අපේ ඥාතියෝ මතක් වෙනවා, ඒගොල්ලන්ගේ හදවතක් මතක් වෙනවා, ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මතක් වෙනවා. අන්න බලන්න අපේ සම්පූර්ණ ප්‍රම පැවිදි ජීවිතය අමතක කරලා ආර්ය මාර්ගය අපට අමතක වෙලා අපි ඒගොල්ලෝ නඩත්තු කරන්න පෝසත් කරන්න හදනවා. මේ ලෝකයේ මිනිස්සුන්ට එන්න තියෙන අසනීපයක් අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ආපු අසනීපයක් සනීප කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒතුව මේ ලෝකයේ රෝග වැළඳෙන්නේ ඒ අයගේ කර්ම ශක්තියට අනුව. තථාගතයන් වහන්සේ ඉසරුදාවෙන් පෙළුන බව, තථාගතයන් වහන්සේගේ ආමාශයේ වේදනාවක් ඇතිවෙච්ච බව, කායික කොන්දේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච බව අපි දන්නවා. එහෙනම් මා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පරිපූර්ණ වෙච්ච තථාගතයන් වහන්සේ ලෙඩ වුණා නම් අපේ ඥාතියෙක් මිත්‍රයෙක් දරුවෙක් ලෙඩ වෙනවා කියන එක පුදුමයට කාරණාවක් නොවේ. ඒගොල්ල ලෙඩ නොවුනා නම් තමයි පුදුම. මා බෝසතාණන් වහන්සේගේ පාරමී ගුණධර්මයට උන්වහන්සේත් ලෙඩ වුණා නම් මේ මිනිස්සු ලෙඩ නොවුනා නම් එහෙනම් මීට වඩා පාරමී ධර්ම පුරලා එහෙනම් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෙඩ වුණා නම් ප්‍රශ්නයක් නැහැ, ඒක සන්තෝෂයට කාරණාවක්. මේ ලෝකයේ ලෙඩවීම කියන්නේ සාමාන්‍ය දෙයක්. එහෙනම් මිනිස්සු පෝසත් වෙන්නේ කුසල්පින් කරපු නිසා නේද? එහෙනම් මේ ලෝකයේ මිනිස්සු දුප්පත් වෙන්නේ අකුසල පව් ගොඩ ගාපු නිසා නේද? එහෙනම් පෝසත්කම අපිට නැති කරන්නත් බෑ, දුප්පත්කම පා කරන්නත් බෑ. එහෙනම් ඒ බෝධිසත්වෝ ඒ භාවවල ඉපදිලා තමන් යාපත් ගුණධර්ම වැඩුවා නම්, පංචශීලයේ රැක්කා නම්, ආර්ය ගුණධර්ම තුලින් ඒගොල්ලොන්ගේ ජීවිත රටාව අරිගස්සුවා නම්, අද විශාල ධන සම්භාරයක් එක්ක සක්විති රජ වෙලා ඉපදෙනවා නේද? ඇයි අපි අද කාම බීම නැති මට්ටම, ඇඳුම් පැළඳුම් නැති මට්ටම, ඉන්නෙකින්ද තැනක් නැති මට්ටම අනුන්ගේ ඉඩම් හොරකම් කරපු නිසා නේද? බලෙන් අල්ලා ගත්ත නිසා නේද? අනුන්ගේ ගෙවල් බලෙන් ආක්‍රමණය කරපු නිසා නේද? එහෙනම් අපි දරුවෙක් වෙලා ඉපදිලා විවාහ වෙලා යනකොට ඒ ගෙදරට ගිහින් ඒ අම්මා තාත්තට කරදර කරලා නැන්ද මාමත් එක්ක අපි රණ්ඩු කරලා ඒ නැන්ද මාමට මේ ජීවිතෙත් එක්ක එපා වෙලා ගෙවල් දොරවල් බඩු මුට්ටු ඔක්කොම ටික දීලා ඒගොල්ලෝ පැවිදි වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ මේ සසරෙන් එතර වෙන්න ඕනේ. ලේලිත් එක්ක ඉන්න බෑ, බෑනත් එක්ක ඉන්න බෑ. මේ කරදරයක් අපි ඉන්න නිසා තමයි මේගොල්ලෝ මෙච්චර ප්‍රශ්න ඇති කරගන්නේ. අපි යන්න ඕනේ කියලා ඒ අහිංසක දෙමව්පියෝ මේ හැම දෙයක්ම දීලා ගියාම අදින්නා දාණයට අම්බෙනවා නේද අපට කර්මයක්? අපි මේවා බලත්කාරය නේද ගත්තේ, අකමැත්තෙන් නේද ගත්තේ? එහෙනම් ඉපදෙන ජාති ගානේ අපට ගෙවල් අම්බෙන්නේ නැහැ. එහෙනම් අපි යම්කිසි ස්ථානයකට කැමරට යනකොට උත්සව වලට මඟුල් ගෙවල් වලට ඕන තරම් අපි සම්බන්ධ වෙන්න ඇති. එහෙනම් ඉස්සෙල්ලාම ගියාම ඒ තියෙන කැමරවල හොඳ ටික එකතු කරගන්නවා නේද? වැඩිපුර බෙදා ගන්නවා නේද? පිටිපස්සෙන් එන්න ඉන්න කට්ටිය පරක් වෙලා එන්න ඉන්න කට්ටියගේ බඩවීත ගැන කිසිම කල්පනාවක් නැද? එහෙනම් අපේ ප්‍රමාණයට වඩා අපි ගන්නවා කාණ්ඩ බැරි වුණත් තවත් බෙදා ගන්නවා. එහෙනම් මේ විදිහට කැම අදින්නාදාන කරපු නිසා අනිත් අයගේ කුසට හිමි කැම ටිකක් තමන් ගත්ත නිසා මේ භවයේ හැමදාම කැම ප්‍රශ්නේ පවතිනවා. එහෙනම් තමන්ගේ කය වාගන්න තන්ගේ ඇඳුම් හොරකම් කළාම තමන්ගේ කය ආරක්ෂා කරගන්න নানা ප්‍රකාර වැරදි වැඩ මේ ලෝකේ කරාම තමන්ගේ ජීවනයේ ආරක්ෂාවට අනිත් අය පාවල දුන්නාම තමන්ගේ කයේ ආරක්ෂාව අඩු වෙනවා. එහෙනම් තමන්ට සොර සතුරුන්ගෙන් කරදර අනතුරු එනවා. ඇඳුම් බැලඳුම් ලැබෙන්නේ නැහැ. වැස්සට අවුවට ගින්නට ආරක්ෂාව සැපෙන්නේ නැහැ. එහෙනම් තමන්ට මේ ලැබිලා තියෙන හැම දෙයක්ම දුකක්ම වේදනාවක්ම තමන් කරගත්ත අකුසල කර්ම පාප කර්ම හේතුවෙන් අටගත්ත පළ මිසක් ඒක කවුරුත් දායාද කළේ නැහැ. එහෙනම් අපගේ මාන ජීවිතය තුළ අපි කල්පනා කරලා අවබෝධ කරගන්න ඕන එක කාරණාවක් තමයි මේ ලෝකයේ හැම දෙයක්ම කර්මානුරූපී වෙනවා. මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු වයසට යනවා, මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු මැරෙනවා. මේක නවත්තන්න බෑ. එහෙනම් මම නවත්වනවා මිසක් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා කියලා කියන්නේ මං වගේ අඥානෙක් නෑ. එහෙනම් තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත එක කාරණාවක් තමයි මේ ලෝකයේ ලෙඩ මිනිස්සුන්ගේ නවත්තන්න බෑ. ඉපදීම නවත්තන්න බෑ. මේ ලෝකේ කර්මය අපට නවත්තන්න බෑ. තියෙන්න නවත්තන්න පුළුවන් එකම එක කාරණාවක් තමයි මේ විඥාණය නැවත භවයට යන එක. නැවතුවාම මේ ජීවියා ඉපදෙන්න කැමති, නමුත් උත්පත්තියක් නැහැ. මෙයා දුක් විඳින්න කැමති, මේ කය සැප විඳින්න කැමති, නමුත් සැප හම්බෙන්නෙත් නැහැ, දුක හම්බෙන්නෙත් නැහැ. එයා සසර විමුක්තියටපත් වෙලා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ පස්සේ කියන මේක තුළ අපි මොනතරම් දේවල් අල්ලාගෙන ඉන්නවද? මේ චර්යාවල මොනතරම් දුස්සීල භාවයන් අල්ලාගෙන ඉන්නවද? එහෙනම් ආර්ය ජීවිතයේ නුසුදුසු දේවල් මොනතරම් අල්ලාගෙන ඉන්නවද? මේ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්න නිසා නේද සසරේ තාම යන්නේ, දුක් විඳින්නේ? අන්න ඒ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා මේ කයනුත් මං අල්ලාගෙන ඉන්නවා, මේවත් මං අත්හරින්න ඕනේ කියලා. හැම දෙයක්ම අත්හරිනවා. ඒ අත්තරලය කල්පනා කරනවා තවත් නිවනට බාධා මොනවද කියලා බලනකොට එයාට තේරෙනවා තාම සිතිවිලි වලින් මං අල්ලනවා. මොනවද මට හිතෙනවා මේ ආවල් දවසේ මේක ආවල් දෙය කරන්න ඕනේ. අන්න බලන්න එයා අනාගතේ අල්ලාගෙන ඉන්නවා, අතීතේ අල්ලාගෙන ඉන්නවා, වර්තමානයේ පවතින්නේ වර්තමානයේ අල්ලාගෙන ඉන්නවා. එයා নানা ප්‍රකාර ගොදුරු වලට භාජනය වෙලා ඉන්න බව තේරෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ලෝකයේ අත්තරින්ද මොනතරම් දේවල් තියෙනවද? අත්තරින්ද තමයි මේ ලෝකේ ජීවිත කාලෙම කැපකරන්න තියෙන්නේ. නමුත් මේක මිනිස්සු කරන්නේ නැතුව මිනිස්සු මොකද්ද මේ අත්තරින් අත්තරිල්ල? එහෙනම් මම තමයි හරියට අත්තරීම දැනගත්තේ කියලා සන්තෝෂයෙන් මේ සිටිවිල්ල ගවේෂණය කරනකොට ජනවාරි මාසයේ, පෙබරවාරි මාසයේ, අප්‍රේල් මාසයේ, එහෙනම් මාර්තු මාසයේ ඒ විදිහටම අපි ඊළඟ අවුරුද්දේ කටින පින්කමේදී, ඊළඟ අවුරුද්දේ අගෝස්තු ඉදවර කාලවලදී, දෙසැම්බර් සීතලවලදී බලන්න මෙයා මේ අවුරුද්දේ ඉඳගෙන ලබන අවුරුද්දට කාලසටහන් හදනවා. ඊළඟ මොහොත තමන්ට ස්ථීර නැත්නම්, ඊළඟ දවසේ ඉර උදාව තමන්ට ඉමි නැත්නම්, තමන්ට තමන්වත් පීඩ වෙන්න බැරි නම් මොකද්ද මේ හදලා තියෙන කාලසටහන කියලා බලනකොට එයා සම්පූර්ණයම අනාගතයේ තීරණය කරනවා. එයාගේ කර්මය ගැන එයා දන්නේ නැහැ. එහෙනම් මේ හැම මොහොතක්ම කර්මානුරූපීව සිද්ධ වෙන්නේ. මේ ඇයෙන්නේ කර්මයට අනුව ආගන්න අපට අවස්ථාව ලැබුණේ කර්මයට අනුව. මේක හොඳට ශ්‍රවණය කරන්න ඡන්දය පහළ වුණා. එහෙනම් මේ සම්මා ඡන්දය කර්මයට අනුව, මේ ඇයෙන දේවල් තැම්පත් වෙන්නේ කර්මයට අනුව, ඒක පුරුදු කරන්නේ කර්මයට අනුව, පිරිනිවෙන්න තරම් රාත්ඵලයක් අපට උදා වෙන්නේ මේ කර්මයට අනුව. එහෙනම් කර්මයට අනුව වෙන්න ඇරලා වෙන දේ දිහා බලාගෙන සන්තෝෂ වෙන ආර්ය කුල පුත්‍රයාගේ චරිතය අපි තුල නැහැ. අපි මොකද්ද කරන්නේ? වෙන්න තියෙන දේවල් අපට ඕන විදිහට හදලා ඒක දිහා බලලා සන්තෝෂ වෙන්න හදනවා. අන්න මේ සසරේ අපි දුක් විඳින්න සූදානම් වෙනවා. බලාපොරොත්තු හදාගෙන අනාගතයත් එක්ක ගැටෙනවා, ඇලෙනවා, බැඳෙනවා, নানা ප්‍රකාර කර්ම වලට ඉමිකාරයෙක් වෙලා. අන්න ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මගේ සිත තුළ ඉපදෙන තරමක් ඉපදෙන්නේ අනාගත බලාපොරොත්තු. මං අනාගතය ගැන අල්ලාගෙන පොරබදිනවා. මේ ඔක්කොම අල්ලාගත්ත දේවල් අත්හරින්න ඕනේ කියලා ඊට ගැන හිතන දේවල්, උදේ දාන ගැන හිතන දේවල්, දවල් දාන ගැන හිතන දේවල්, මේ වසර පුරාම Tamanට දෙන වැඩකටයුතු රාජකාරි වස්සිටින ස්ථාන ගැන මතක් වෙනවනම්, ඒ කාලේ වස්සිටිනකොට ඒ ආරාධනා ලැබෙනකොට කොහෙන්ද ලැබෙන්නේ, කවුද දෙන්නේ, ඒකට අනුව ඒක හිතනවා. දැන් කවුරුත් මට දෑත් දුන්නේ නැහැ. එහෙනම් අගෝස්තු මාසේ තියෙනක මේ අවුරුද්දේ දෙසැම්බර් වල කලබල වෙලා හරියන්නේ නැහැ. එහෙනම් මේ කාලවලට ඒ කාලවලට අනුව කර්මයට ඉඩ දෙන්න ඕනේ කියලා එයා ඒ අල්ලා ගන්න හැම දෙයක්ම අත්හැරලා නිදාස් වෙනවා. නැවත එයා කල්පනා කරනවා, බලන්නකෝ මතක් වෙන තරමක් මතක් වෙන්නේ පෙර වෙච්ච දේවල්, අතීත දේවල්. මම ආවල් දෙය කළා, ආවල් විදියට හිටියා, ආවල් විදියට ජීවත් වුණා. මම නේද මේ ලෝකයේ ගොඩාක් සන්තෝෂයෙන් හිටියේ. මට මෙච්චර ඉඩම් තිබුණා, මට ඥාතියෝ මෙච්චරක් හිටියා, දරුවෝ මෙච්චරක් හිටියා, මම සන්තෝෂයෙන් හිටියා. මන් නිසා මිනිස්සු සන්තෝෂ වුණා, මන් නිසා දැන් අද මිනිස්සු අසරණ වෙලා. ඒගොල්ලන්ට පීඩක් නැහැ. බලන්න අතීතය අල්ලාගෙන ඉන්න තරම් මානදි කෙනෙක් මාන වුණාම එයාගේ ජීවිතේ කාටද අයිති? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණතාය ඉමං කාසාවන් දෙත්වා කියනකොට එයාගේ ජීවිතයේ ගෞතම බුදුහාඳුරන්ට පූජා වෙලා ඉවරයි. මල්ලාසනේට මල් පූජා කළාම, තෙල් දාලා පාන් පූජා කළාම, ඝනසාරප්ප දික්කේන කිව්වාම ඒ ආලෝකය අපට අයිති නෑ, ඒ ගින්න අපට අයිති නෑ, ඒ තෙල් ටික අපට අයිති නෑ, ඒක තථාගතයන් වහන්සේටයි අයිති. එනං වන්නගන්ධ ගුණෝපේතං කිව්වාම ඒ මල් ටික අපට අයිති නෑ, ඒක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටයි අයිති. එනං බලන්න මේ ලෝකේ අපි මොනතරම් දේවල් මුලා වෙලා තියෙනවද? මම පැවිදි කන අරගෙන මේ සසුන්ගත වෙනකොට මාගේ ජීවිතේ මම බුදුආඳුරන්ට පූජා කළා, මාගේ ආයුෂ මේ ශාසනයට පූජා කළා, මාගේ ජීවිතයත් මාගේ සියලෝම කටයුතු මේ ශාසනයට කැප කළා. ඒක නේද ගී ආකල්ප වලින් වෙන් වෙන්න ප්‍රධාන හේතුව? ඇයි අපි ගී ආකල්ප වලින් වෙන් වෙලා කටයුතු කරන්නේ? අපි දන්නවා මම බුදුහාඳුරන්ට මේ ජීවිතේ පූජා කළාට පස්සේ බුදුහාඳුරන්ට ඕනෑ විදිහට මම ඉන්න ඕනේ. මට ඕනෑ විදිහට ජීවිතයට ඉන්න බෑ. ගීයා ගීයක් විශ්වාසයෙන් හිටියා. දැන් ඒ ගීයා බුදුහාඳුරන්ට පූජා කළාම එයා බුදුහාඳුරන්ට ඕනෑ විදිහට ඉන්න ඕනේ. එහෙනම් දසධම්ම සූත්‍රයට අනුව අපි අපගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සාසනයට බුදුහාඳුරන්ට ගැළපෙන විදිහට මේක හදන්නේ අපි අපිට අයිති නැති නිසා. එහෙනම් අපේ ජීවිතය අපට අයිති නැත්නම් අතීතය ගැන කල්පනා කළා, මගේ කට්ටිය මෙතන ඉන්නවා, මගේ කට්ටිය සලකන්න ඉන්නවා, මගේ කට්ටියක් ඉන්නවා මට පිට වෙන්න, ඒ විදිහට මම අතීතය ගැන කල්පනා කරලා ඒ අයත් එක්ක බැඳිලා ඉන්නවා නම් කොහොමද චරිතය පූජා වෙලා නැහැ? එහෙනම් බොරුවට නේද පූජා කරලා තින්නේ? එහෙනම් අපි මල් ටික පූජා කරලා, දෑත් ටික පූජා කරලා, පූජාව ඉවර වෙනවත් එක්කම දෑත් ටික අපි ආහාරයට ගන්නවා නම් මල් ටික ආයෙ අරගෙන බෑග් එකට දාලා යනවා නම් ඒක වංචාවක් නේද? ඒක පූජාවක් වෙන්නේ කොහමද? එහෙනම් අපගේ සිත්වල බලන්න අතීත, වර්තමාන, අනාගත කියන චෛතසික වලින් මොනතරම් දේවල් අපි හල්ලාගෙන ඉන්නවද? එහෙනම් අපේ ජීවිතය බුදුආඳුරන්ට පූජා කළා නම් අපට ගිහි සම්බන්ධකම් තියෙන්න බෑ, අපට ගිහි පුත්‍රයෝ ඉන්න බෑ, ගිහි ඥාතියෝ ඉන්න බෑ, ගෙවල් දොරවල් තියෙන්න බෑ, ගම් ගෙවල් තියෙන්න බෑ. එහෙනම් අපට කිසිම දෙයක් නෑ. අපට අපගේ දේශය කොයිද? තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශය. එහෙනම් අපට තියෙන අයිතිය මොකද්ද? වේරවිහාරස්ථාන. අපට අපගේ ජීවිතයේ මහාන ජීවිතය. එහෙනම් අම්මෙක් තාත්තෙක් නැති, ඥාතියෙක් සහෝදරයෙක් පුත්‍රයෙක් නැති, ගමක් දොරක් ගයක් නැති අපි අසරණයෙක් වෙනවා, යාචකයෙක් වෙනවා. එහෙනම් අපි අපගේ ජීවිතයේ පූජා කළා නම් ඒ පූජාවට සුදුසු විදියට අපි මේවා ඇඳගස්ස ගන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතයේ බලන්න මේ සිත කියන මේ ආයතනය තුළ මොනතරම් දේවල් අපි අල්ලාගෙන ඉන්නවද? මේ අල්ලාගෙන ඉන්න දේවල් වල කර්ම නේද මේ හැම දුකටම හේතුව? වාඩි වෙලා කල්පනා කරනවා, ඒ කාලේ මේම වුණා අන්න අල්ලාගත්තා, බලන්න මම මේ කාලේ මේම කරනවා අන්න අල්ලාගත්තා අනාගතේ. එහෙනම් මේ අල්ලා ගන්න හැම දෙයක්ම මේ ආර්ය ශ්‍රාවකයා තේරුම් අරගෙන එයා කල්පනා කරනවා මේවා හැම එකක්ම මං හත්තරින් ඕනේ, මේවා තමයි මට තියෙන ප්‍රශ්න, මම දන්නේම නැතුව මං මුලා වෙලා, මං හතරමං වෙලා, මම සෑම අවස්ථාවකම මේ විදියට මාරයට කොටු වෙනවා, අද මම මේ මාර සේනාව පරාජය කරනවා ඒකාන්ත වශයෙන්ම කියලා එයා අතීතයේ තිබිච්ච සේරම ටික උදුරලා විසි කරනවා අනාගතේ මට අයිති නෑ ඒක කර්මයට අයිති ඒ කර්මයට අයිතිය දීලා එයා සේරම ටික උදුරලා විසි කරනවා එයා වර්තමානයට සමවදිනවා අන්න බලන්න මේ ආර්ය ශ්‍රාවකයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි එහෙනම් අත්තරීම කියලා කියන්නේ මොනවද හැම දෙයක්ම ඉවර කරන එක අල්ලාගෙන තියෙන දේවල් අත්තරින් නැතුව අල්ලාගත්ත නොදෙන්න අල්ලාගත්ත නැති දේවල් අත්තරියාම ඒක අත්තරීම වෙන්නේ කොහමද අද දාන ගෙදරකට ගියාම ඒ දාන ගෙදර උපාසක මෑණියන්ට ඉන්නවා දරුවෝ 5 දෙනෙක් ඒ දරුවෝ එක්කෙනෙක්වත් ශාසනයට පූජා කරන්නේ ඒ දරුවෙකින් එක්කෙනෙක් කිල්ලුවාම අනේ මගේ ලොකු පුතා දීලා බෑ පොඩි පුතා දීලා බෑ මැදින් ඉන්න මැදි වයස පුතා දීලා බෑ ඇයි උපාසකම්මේ ඒ දරුවන්ට මං ආදරෙයි එහෙනම් අල්ලාගත්ත දේවල් නේද දන් දෙන්න ඕනේ එතකොට නේද අත්හැරීම පරිපූර්ණ වෙන්නේ එහෙනම් Tamanට මේ නිවනට අදාළ නැති ඇලීම් ගැටීම් නේද අත්හරින්න ඕනේ එහෙනම් මේ දරුවන්ට ඕන විදියට බැඳිලා යැලිලා එහෙනම් මේ උපාසකම්මල තාත්තලා මේ දරුවොත් එක්ක තියෙන සම්බන්ධකම් වලින් මිදුණොත් නේද නිවන් දකින්නේ එන කවදද මේ ඇලිම ගැටීම ඉවර කරන්නේ එහෙනම් ඒගොල්ලෝ ඇලිච්ච දේවල් දන් දෙන්නේ නැහැ ව්‍යංජන වලට ඇලිලා නැහැ හේතු ඒක ගයින් කඩාගත්ත කොළ වර්ග එහෙනම් පළතුරු වලට ඇලෙන්නේ නැහැ ඒක ගයින් කඩාගත්ත ගෙඩි වර්ග බත් වලට ඇලෙන්නේ නැහැ ඒක පොළවෙන් ගත්ත ධාන්‍ය එහෙනම් පැය 24ක් යනකොට පිළිනු වෙලා සීතල වෙලා විසිකරන්න තියෙන ටික කොහොමත් විසිකරන්න වෙනවා ඒක විනාශ වෙනවා අන්න ඒ ටික දන් දෙනවා එහෙනම් Taman ඇලිලා නැති ගැටිලා නැති අල්ලාගත්ත නැති දේවල් දන් දෙනවා අල්ලාගත්ත දේවල් අත්හරින්නේ එතකොට මේවා කොහමද දන් වෙන්නේ මේවා කොහමද දාන පාරමිතාවක් වෙන්නේ දාන පාරමිතාව කියන්නේ Taman අල්ලාගත්ත දේවල් අත්හරින්න ඕනේ එනම් වෙස්සන්තර ජාතකයේ ඒ මාබෝසතාණන් වහන්සේ දේශනා කරනවා මං භාර්යාව අල්ලාගත්තා මගේ කියලා අන්න බලන්න මං දන් දුන්නා අත්හැරියා දරුව මගේ කියලා මං අල්ලාගත්තා අන්න බලන්න මං අත්හැරියා එහෙනම් අද අපි ගොඩාක් බාල දරුවන්ට ආදරේ අවසාන දරුවාට ගොඩාක් දෙමව්පියෝ සෙනෙහසයි අන්න ක්‍රිෂ්ණජිනා දියණිය බොහොම උරතල් දියණියක් බොහොම උරුබෝටි දියණියක් එයා ඇඟෙනවා ගින් එයා තවත් කෙනෙක් එක්ක යන්න කැමති නැහැ ඒ පුංචි දියණිය නැවත කතා කරලා ඒ මාබෝසත්තන් වහන්සේ එළියට ගෙන්නලා කියනවා පුතා මෙයාත් එක්ක යන්න අන්න බලන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඒක තමයි අත්තරීම මේ ලෝකෙට උන්වහන්සේ උදාහරණයක් කිව්වේ නැහැ උන්වහන්සේ චරිතවලින් ඇසිරිලා පෙන්නවා මෙන්න මේ විදිහට අත්තරින්න ගෞතම ශ්‍රමණයන් වහන්සේ උපමාවට ගන්න මාගේ පාරමිතාවෙන් 550ක් මං කියනවා මේක හොඳට කන් ඇරලා ආගන්න මේ විදිහට ගුණ පුරන්න මේ විදිහට බෝසත් චරිතය සම්පූර්ණ කරන්නයි කියලා උන්වහන්සේ මේ 550 අපට නිකන් ඉන්නකොට කතන්දර ආන්න නෙමෙයි කියලා තින්නේ ගුණධර්ම පුරණ ක්‍රමවේදයේ මේ කියලා තින්නේ කමඨාන් 550 අපට දේශනා කරලා තියෙනවා අපගේ ජීවිතයේ මායя පරාජය කරන නිවන් මාර්ග 550ක් දේශනා කරලා තියෙනවා එහෙනම් මේ උදෑසන අපි සාකච්ඡා කරන ධර්මය මේ ශ්‍රමණයන් වහන්සේලා වශයෙන් අපගේ ජීවිතයේ අත්තරින්න පුරුදු කරන්නේ කොහමද මේ මෝතේ ඉඳලා හැට පේන හැම ලෝභයක් ද්වේෂයක් මෝහයක්ම අල්ලාගෙන කර්ම හදාගන්න එපා නැවත ඉපදෙන්න හේතු හදාගන්න එපා හැට පේන හැම දෙයක් තුලින්ම කර්ම හැදෙන්න හේතු වෙන හැම එකක්ම අත්තරින්න එහෙනම් දැන් ඉඳලාම අත්තරීම පුරුදු කරන්න කනට ඇයෙන ලෝභ දේශ මොහ මොනාර තිනවන නම් ඒවා ඒ මොතේම අත්තරින එතනින් ඉමීසරේ නිස්සලා යන්න විශ්වතනය පරසා වාචයක් මුසා වාදයක් විසුනා වාචයක් කතා කරනවා නම් සිත කිලුට නොකර ගන්නා පිණිස ඒ ස්ථානින් වහාම පලා යන්න ඒ කතන්දර වලට ඇවුම්කන් දෙන්න එපා ඒවට උත්තර දෙන්න එපා ඒ සාකච්ඡාවට පංගුකාරකමක් සහභාගීත්වයක් අරගෙන තමන්ගේ නිවනට බාධාවක් ඇති කරගන්න එපා එහෙනම් නිවනට අදාළ දෙයක් කතා කරනවා නම් අවසර ගන්න ස්වාමීනි මේ සාකච්ඡාව ශ්‍රවණය කරන්න මට අවසරයි ස්වාමීනි මට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවසරයි හේතුව තව දෙන්නෙක්ගේ පාරමිතාවේ ගුණධර්ම සාකච්ඡා කරනකොට මං හොරෙන් ආගෙන ඉන්නවා නම් ඒක අදින්නාදානයක් නේද එයා පුරපු ගුණ මට ආගන්න අවසරයක් මං ගත්තද නෑ නේද එහෙනම් කටට ගත්ත දේවල් දාණය හොරකමක් නම් කනට ගත්ත දාණය හොරකමක් නේද ඇසට ගත්ත දාණය හොරකමක් නේද කයට ගත්ත නම් ස්පර්ශයක් ඒකත් කාමයේ සුමිච්ඡාචාරය කියන හොරකමක් නේද එහෙනම් මේ ලෝකයේ ආයතන අයම හොරකම් කරන්න පුළුවන්. එහෙනම් කෙසල් ගෙඩියක් වලෙන් අරගෙන කෑවාම හොරකමක් නං, කටට දීපු දේ හොරකමක් නං, කනට දීපු දේ හොරකමක් නේද? එහෙනම් අපගේ ජීවිතවල යම් යම් තරමවලදී යමක් ඇයෙනවා නම් එතනට ගිහින් සාදුකාර දීලා අවසර අරගෙන අනුමෝදන් වෙන්න. අපි එතනට ගිහිල්ලා බොහොම සංවරව ඒගොල්ලන්ට කරදරයක් නැතුව අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිවනට අදාළ නැති කර්ම ඉපදෙන දුකට හේතුවක් ඇති වෙන සමහර දේවල් කතා කරනවා නම් එතනින් වහාම පලා යන්න, මේ සිත පරිස්සම් කරගන්න, ආයතන පරිස්සම් කරගන්න. එක එක්කෙනාගේ වැඩ කටයුතු නිසා අපගේ නිවන අපි වරද්ද ගන්න, අපගේ ආර්ය ජීවිතය විනාශ කරගන්න, මේ සුදුරෙද්දට කැලලක් ඇති කරගන්න. එහෙනම් මේ සිත පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් බලන්න භාවනා යෝගී වෙන්න ඒ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගත්තා ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට මගේ ජීවිතේ මා විශාල අත්දැකීමක් මට ලැබුණා. මගේ අවබෝධය පොඩ පොඩ වැඩි වුණා. වැඩි වෙනකොට මට තේරුම් ගත්තා අත්තරින්න තියෙන්නේ අත්තරින්න අල්ලාගත් දේවල්. එහෙනම් මං අල්ලා නොගත් දේවල් අත්තරියට අත්තරීමක් සිදු වෙන්නේ නැහැ. හේතුව ඒක අත්තරිලානේ තියෙන්නේ. එහෙනම් කැඩිච්ච බාට දෙක මං අල්ලාගෙන නැහැ. එහෙනම් ඒක දන් දුන්නාට දානයක් වෙන්නේ නැහැ. අලුත්ම සරපු දෙක මං කැමති. ඒක මගේ ක්‍රම මං පරිස්සම් කරනවා වඩාගෙන ඉන්නවා. අන්න ඒක දන් දුන්නාමයි අත්හැරීම. එහෙනම් අපි මේ ලෝකෙ මොනව දුන්නත් දරුව දෙන්නේ නැහැ. ඒ දරුව අල්ලාගෙන ඉන්නවා. අන්න අල්ලාගත් එක නේද දෙන්න ඕනේ. එහෙනම් අල්ලාගත් නැති එක දීලා හරියනවද? එහෙනම් මේ ලෝකෙ අපි දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ අපට අනවශ්‍ය දේවල්. අපට අවශ්‍ය දේවල් එකක්වත් අපි දන් දෙන්නේ නැහැ. එහෙනම් අපට යම්කිසි කෙනෙක් දානයකට ආරාධනා කරලා අපට දන්තම් පූජා කරනකොට අපිට මේ සියලෝම දේවල් අපි පූජා කරනවා. කොහොමද පූජා කරන්නේ? සකලස්ස බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම. එහෙනම් තථාගතයන් වහන්සේ වරක් ප්‍රමුඛ මේ සංඝයාට මේ සියල්ල සාංගික වේවා කිව්වාම දැන් ඇත්තටම බතුයි ව්‍යංජන විතරද සාංගික වෙලා තියෙන්නේ? කොහොමද අපි මේ පාත්‍ර භාජන නැතුව මේ බත් ව්‍යංජන විතරක් සාංගික කරන්නේ? එහෙනම් ඒවා ඔක්කොම වෙනම තියන්න එපාය මහ පොළොවේ හලලා. එහෙනම් මේ පාත්‍ර සාංගික වුණා නේද? මේ පාත්‍ර තබාපු මේ මේසවත් සාංගික වුණා නේද? මේ බඩමුට්ටු තියපු ගෙයත් සාංගික වුණා නේද? සකලස්ස කියනකොට බුද්ධ ප්‍රමුඛ සකලස්ස මේ සියලුම දේවල් සාංගික වෙලා ඉවරයි. ඒක ඇතුළේ හිටපු මිනිස්සුත් දැන් අයිති සංඝයාට හැමෝම පැවිදි කරන්න පුළුවන් ආන්දරන්ට අවශ්‍ය නම්. හේතුව මේ ස්ථානය තුළ ඉන්න සියලුම දේවල් බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? සාංගික කරලා අර කෝප පිඟම් මොකවත් මිනිස්සු අපට දෙන්නේ නැහැ. හේතුව ඒක වටිනවා, නැවත ප්‍රයෝජනට ගන්න පුළුවන්. අර අවස් වෙනකොට පිළිනු වෙලා සීතල වෙලා යන ව්‍යංජන ටික විතර පාත්‍රයක අල්ලාර කෝප ටික අරන් ගිහලා හොදලා තියා ගන්නවා. එහෙනම් මේස කුට් ටික තමන්ගේ ගෙදර තියා ගන්නවා. පැන් වලන කෝප පිඟාන තියා ගන්නවා. ආන්දුලන්ට අමතකුණොත් කොට්ටේ පැදුර ඉඳලා කොස්සත් ඒකත් තියා ගන්නවා. කෝ මේවා එකක්වත් සාංගික වෙලා නැන්නේ. මේව එකක්වත් අත්හැරලා නැන්නේ. එහෙනම් වේලාම බ්‍රාහ්මණයා දන්දීපටි කල්පනා කරලා බලන්න. එහෙනම් අසද්දෘෂ මහා දාණය කල්පනා කරලා බලන්න. එහෙනම් දාණය කියලා කියන්නේ අත්තරින් එක. එහෙනම් අත්තරින් අපි දන්නේ නැහැ. එහෙනම් යම්කිසි කෙනෙක් දන් දෙනකොට අපි දන් දෙන ක්‍රමවේදය දන්නේ නැහැ. සමහර ස්ථානවල දානවලට ගියාම පළතුරු වලට ප්ලාස්ටික් වලින් වට්ටියක් හදනවා. අදලා පළතුරු කීපයක් දාලා පොලිතින් දාලා ගැට ගාලා ඒගොල්ලෝ දන් දෙනකොට දැන් ප්ලාස්ටික් වට්ටිය ඉල්ලනවද? නෑ නේද? එහෙනම් පත් වට්ටියත් එක්ක නේද අපිට පූජා කරන්නේ? එහෙනම් ඒගොල්ලෝ දන්නවා දන් දෙනකොට ඒක සාංගික කරනකොට ඒ සාංගික කරන පළතුරු කැවිලි පෙවිලි තියෙන තැටියත් සාංගික වෙන බව ඒගොල්ලෝ දන්නවා. එහෙනම් ඒක නිසා නේද තැටියත් එක්ක දෙන්නේ? ඇයි ව්‍යංජන වල තැටිය දුන්නේ නැත්තේ? ඇයි බත් වල තැටිය දුන්නේ නැත්තේ? ඇයි ඒව තියපු මේසේ දුන්නේ නැත්තේ? ඒ මේසෙ තිබිච්ච රෙද්ද දුන්නේ නැත්තේ? එහෙනම් බලන්න ඒගොල්ලෝ කපටිකමෙන් අවශ්‍ය දේවල් ප්‍රමාණිකූලව අරගෙන ඒ කාලේ මිතුම් මිත්තන්ට තිබුණ හොඳ ප්‍රඥාව. එහෙනම් මේ සාංගික කරනකොට අපි ගෙදර තියෙන බඩමුට්ටු සාංගික වෙනවා. ඒවා පරිහරණය කරාම පෞසිද්ධ වෙනවා. ඒ නිසා පන්සලට ගිහිල්ලා කැවිලි තැටි දෙන්න, පෙවිලි තැටි දෙන්න, පඩිකම් දෙන්න කියලා පන්සලේ දේවල් අරගෙන ඇවිල්ලා තිබ්බාම අපි පන්සලේ භාජනවල කැවිලි පළතුරු තිබ්බාම සාංගික කළාම තැටි ටිකක් භාජන ටිකක් පන්සලටයි ති කොමත් පන්සලේනේ ඒ ටික අරගෙන පන්සලෙන් තිබ්බාම ඒගොල්ල නිදාස් වෙනවා. එහෙනම් ගෙවල් වල බඩමුට්ටු අරගෙන ඒ දේවල් අරලා තිබ්බාම වික්කු සංඝස්ස දේම කිව්වාම කිසිම දෙයක් ඒගොල්ලන්ට ගන්න බෑ. සේරම සාංගිකයි සංඝසතුයි. එහෙනම් අපගේ ජීවිතයේ අපි දානේ දානේ කියලා මොනතරම් මුලා වෙලා තියෙනවද? එහෙනම් සංඝයාට සාංගික දානයක් දීලා ඒ බඩමුට්ටුවල අයිති අපි බලෙන් අරගෙන ඒ ඉතුරු වෙන කැවිලි පැවිලි බලාත්කාරයෙන් අරගෙන සංඝයාට බෙදලා ඉතුරු වෙන ව්‍යංජන සංඝය අවසරයක් දෙන්න ඕනේ නැවත ගියට ගන්න. එහෙම කිසිම කෙනෙක් අවසර ගන්න ඉතුරු වුණාද ඒව අරන් ගිලා කුස්සියේ තියා ගන්නවා Tamanට කන්න. එහෙනම් සංඝයාට කියලා වරලා දීලා නැවත ඒව බලාත්කාරයෙන් ගත්තාම ගී පරිහරණය කළාම ඒක තුළින් සාංගික දේවල් කාපු බීපු පරිහරණය කරපු වරදට අහුවෙනවා නේද? මහා විශාල ආනිසංස දායක අකුසල කර්ම සිද්ධ වෙනවා නේද? එහෙනම් මේ පින්වතුන් දන්නේ නැහැ මේ දානයක් දෙන්න ගිහිල්ලා රුපියල් 50000ක් විතර වේදම් කරලා අපායට දොරකුත් කපාගෙන තියෙනවා, ඒ දොරට යතුරුකුත් කපාගෙන තියෙනවා. එහෙනම් තමන් අලුත් දොරකින් අපායට ඇතුල් වෙන්න හේතු හදාගෙන එහෙනම් කල්පනා කරලා බලන්න මේ ලෝකේ දානේ දානේ කියන හැම මොහොතේම මිනිසුන්ට වැරදෙලා කිරියම්මා මැරිලා මාස 3යි කිරියත්තා මැරිලා අවුරුදු 5යි අන්න බලන්න ඒ අයගේ පින්පතාගෙන ඒ අයගේ සුගතිගාමිය ඒගොල්ලන්ගේ යහපත් ජීවිතය පිළිබඳ පතාගෙන දන් දුන්නාම බලාපොරොත්තු ඇතුව දුන්න දානේ දානයක් නෙමෙයි ඒක අදින්නා දානය. එහෙනම් බලාපොරොත්තු නැතුව පින් බලාපොරොත්තුෙන් කුසල් බලාපොරොත්තුෙන් බාණ්ඩ උවමාරුවක් වශයෙන් දුන්නාම උවමාරුව කොහොම දානේ වෙන්නේ? ඒක සොරකමක්, ඒක අදිග්නා දානයක්. එහෙනම් සංඝයා පුණ්‍යක් කෙටක් මේ කෙතේ වැපුරුවාම ගොඩාක් විශාල ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඒගොල්ල ගොඩාක් පින් බලාපොරොත්තු වෙන නිසා අවස පිළිනු වෙන ටික මේකට අලලා ඒ මහා විශාල කුසලානිසංස දෙය අපෙන් උදුර ගන්නවා. එහෙනම් පොඩි දෙයක් දීලා විශාල දෙයක් ගත්ත වංචාවට මොනවද දාණි කියලා කියන්න පුළුවන්ද? මේ ප්‍රෝඩාවට මුලාවට දාණි කියන්න පුළුවන්ද? මේ අදින්නා දාණයට දාණි කියන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ අපි নানা ප්‍රකාර අවස්ථාවලදී මේ අත්තරීම කියන ಗುಣධර්මයේ අපි වඩන් යනකොට අපි තරම් මුලා වෙච්ච මිනිස්සු නැහැ. නැවත ඉපදින්න හේතු හදාගත්ත කට්ටිය නැහැ. එහෙනම් මේ තාපසතුමා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මගේ ජීවිතය තුළ මේ තරම් සුන්දර අත්දැකීමක් මම ලැබිලා නැහැ. ඒක තමයි මේ අත්තරීම ගොඩාක් සුන්දරයි. මේක තරම් තථාගතයන් වහන්සේගේ නිවන් මාර්ගයක් නැහැ. මට අම්බෙච්ච උත්තරීතර කමඨාන තමයි මේ ආයතන අයතුලින් මම ලෝභ දේශ මොහ වලට අවු වෙනවා. එහෙනම් මේ හැම එකක්ම අවු වෙන සැනින්ම අත්තරගෙන ගියාම හැමදේම අත්තරිලා ජීවත් වීමේ අයිතිය අත්තරිලා සංසාර උත්පත්ති අත්තරිලා දුකේ අයිතිය අත්තරලා මම රාත් වෙලා එහෙනම් මම හැම දෙයක්ම අත්තරින යනකොට රාත් වීමේ බලාපොරොත්තුෙන් භාවනා කළාම අන්න බලන්න එයා රාත්පලේ අල්ලාගෙන ඉන්නවා. රාත් වෙන්න ඕනේ කියන එක ලෝභයක් නෙමෙයිද, මුලාවක් නෙමෙයිද? එහෙනම් රාත්කමේ ලෝභකම බලාපොරොත්තු නිසා භාවනා කළාම රාත්කම හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒකත් එයා අත්තරින්න ඕනේ, දන් දෙන්න ඕනේ. එහෙනම් එයා හිතනවා බලන්න මං තරම් අල්ලාගත්ත මිනිහෙක් නැහැ. දැන් මං තරම් අත්තරින මිනිසියෙකුත් නෑ. එහෙනම් රාත්‍රීමේ බලාපොරොත්තු රාත්‍රීමේ ලෝභකම හත්තරියාම එයාට රාත්පලේ හම්බෙනවා. එහෙනම් මේ ලෝකේ අපි නොදැනුවත්ව නාන ප්‍රකාර දේවල් අල්ලාගෙන ඉන්නවා. මේ තප්පරේ ඉඳලාම අපි අත්තරීමේ පාරමිතාව පුරමු. මේ මොහොතේ ඉඳලාම අපි හාර්ය ජීවිතයේ අලුතෙන් පටන් ගමු. අපගේ ඇස කන දිව නාසය සමසිතෙන් අපි අල්ලා ගන්නා වූ සෑම දෙයක්ම සෑම තප්පරයක් ගානේ අත්තරිමු. අපි තථාගතයන් වහන්සේගේ සරණ යමු. මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකයේ අඩුපාඩු අදාගෙන උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණ කරගත්තා වාගේ ඒ තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාව, අභිධර්ම දේශනාව, විනය පිටකයේ තියෙන දේශනාව අපි හරියට පිළිපැදලා ඒ මාර්ගයේ අපි ගමන් කරලා අපි ලබාවු මිනිසත් භවයේ සර්ව සම්පූර්ණ කරගන්නට මේ පාන්දර මේ ශ්‍රවණය කරපු මේ නිර්වාණ පණිවිඩය ආනාපාන සති සූත්‍රය තුළින් අත්තරීමේ පණිවිඩය කමඨාන අපගේ නිවන පිණිස, අපගේ විමුක්තිය පිණිස, මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.